නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනන්ති. ගෞරවනීය හඳුරන වහන්සේලගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද ශ්‍රී ලංකාවෙහි ඇසළ පුන් පොහෝ දිනය සමරන වෙලාව 2569 වෙනි බුද්ධ වර්ෂයේ පැවැත්වෙන ඇසළ පුන් පොහෝ දිනයයි අදට යෙදලා තියෙන්නේ. 2025 වර්ෂයේ ජූලි මාසයේ පොහෝ දිනයටයි පින්නතුන් හැමදෙනෙක්ම සහභාගී වෙලා මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද දින මේ වැඩසටහනට විශේෂයෙන් සහභාගී වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ දෙමෝපියන් ප්‍රධාන ඒ ඥාති මිත්‍රාදීන් තමයි මේ වැඩසටහනට වැඩිපුර ප්‍රමාණයක් සහභාගී වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනෙකම ශාසනික වශයෙන් උරුමකම් කියන පිරිසක් විදියට ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේම හාමුදුරු කෙනෙක්, ඔබේම දරුවෙක් ශාසනයට පූජා කරගෙන ඉන්න මොහොතක ඔබ මේ ධර්මයේ හැසිරෙන අවස්ථාව ඔබේ ජීවිතයට ලොකු භාග්‍යයක්, ආශිර්වාදයක්, ආලෝකයක් කොට සලකන්නට. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතය සාර්ථක කරගන්නට. මේ ජීවිතය සාර්ථක කරගෙන පරලොව සුගතිගාමි වෙලා නිවන් මගෙත් අපව ගමන් කරවන දකින්නටයි බුදුරජාණන් වහන්සේ සසර බොහෝ කාලයක් පෙරම්පුරල අප වෙනුවෙන් මේ උතුම් දහමක් අනාවරණය කළා. අපට ධර්ම දේශනා කළේ අන්නේ දහම ශ්‍රවණය කරනකොට, අන්නේ දහම පිළිපදිනකොට, ඒ දහමින් ප්‍රතිඵල ලබනකොට අපට අපේ ජීවිතයේ සතුට සැනසීම එන්නෙන්නම වැඩි දියුණු වෙනවා. මෙලොව ඉපදිච්ච හැම කෙනෙක්ගේම ඒකායන ප්‍රාර්ථනාව, උසස්තම බලාපොරොත්තුව සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්න. අන්නේ අදහස කිසියම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් එවිනෙයගේ සිතවිල්ල ඉහෙලින්ම ඉටු කරලන අනුශාසනාවක් තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. පින්නතුනි, අප හැම දිනෙකම බොහොම වාසනාවන්තයි ඒ දහම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම. ධර්මයේ සඳහන් කරන්නේ සවනානුත්තරිය කියලා. ඊට අපේ කන් දෙකෙන් දෙසවන් වලින් අහන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ, බුදුබණ කියලා කියන්නේ. ඒ දහම වෙනින් කැපවීම තමයි අපේ ජීවිතයේ වටිනාම කැපවීම වෙන්නේ. අන්නේ ධර්මයේ තුල බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලැබීම තමයි කෙනෙකුට මේ ජීවිතය ලබන්න පුළුවන් උතුම්ම දේ විදියට දේශනා කරලා තියෙන්නේ. ඒකට කියනවා ලාභානුත්තරිය කියලා. පාරිකරයානුත්තරිය කියලා කාරණයක් තියෙනවා. ඒ සම්බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ශ්‍රාවක සංඝරත්න වෙනුවෙන් අප කිසියම් උපස්ථානයක් කරනවා නම් අන්න ඒක තමයි උපරිම උපස්ථානය මේ ලෝකයේ කෙනෙකුට කරන්න තියෙන. ඉතින් මෙන්න මේ විදියට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලැබපු මේ මොහොත ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක් විදියට ඔබ සලකන්නට ඕන. පින්තුනි, මෙන්න මේ අවස්ථාව ලබන්න සසර අප බොහෝ කාලයක් පින්දහම් කරපු අය, බොහෝ කාලයක් පාරමිතා පුරපු අය අපි, අන්නේ පින්කම්වල සහ පාරමිතාවල ප්‍රතිඵල අප මේ ඉහෙලින්ම ලබන අවස්ථාව කියලා අප හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා පඨම චිග්ගල සහ ဒုတိය චිග්ගල කියලා සූත්‍ර දෙකක්. මේ සූත්‍රවලින් සඳහන් වෙනවා අප මේ ලැබපු අවස්ථාව කොයිතරම් දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්ද කියලා. එහි තමයි සඳහන් වන්නේ එකහක් පමණක් පේන කැස්බෑවාගේ උපමාව. මුහුදේ වාසය කරන කැස්බෑවා කියන සතයා ඔහු උපමා කරගෙන බුදුහාඳුරෝ මේ අප ලැබපු ජීවිතයේ වටිනාකම දුර්ලභත්වය පැහැදිලි කරනවා. එකහක් පමණක් පේන මේ කැස්බෑවා මුහුද පතුළින් ඉඳලා අවුරුදු 100කට වරක් ඒ මුහුදෙන් ඉහළට එනවා නම් ඒ ඉහළට එන අවස්ථාවේදී මුහුදේ පාවෙමින් තියෙන වියගසක් පිනතුන් දන්නම වියගස් කියන්නේ අර හරක් බඳිනකොට නගුලට හරි කරත්තයට හරි හරකෙක් බඳිනකොට ඒ හරකගේ බෙල්ල උඩින් ලීයක් බඳිනවා ලණු සම්බන්ධ කරන්න. අන්නේ ලීයේ සිදුරක් තියෙනවා. මෙන්න මේ සිදුරක් සහිත වියගසක් යම්කිසි කෙනෙක් මුහුදට දාලා මුහුදේ පාවේ පාවේ තියෙන මොහොතක අර අවුරුදු 100කට වරක් උඩට එන එකයක් පමණක් පේන මේ කැස්බෑවා ඒ ඇසින් අර සිදුරටම ලං වෙලා ඒ සිදුරින් අහස දකිනවා නම් අන්නේ දකින සිදුවීම ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා දක්වනවා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිදුවීම ඉක්මනින් වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා දුර්ලභ කාරණයක් මේ ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? සතර අපායේ වැටිච්ච කෙනෙක් නැවත සුගතියකට මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ වගේ තැනකට නැවත එනවා කියන එක ඉතාම දුර්ලභ කාරණයක්. අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නටත් වඩා ඉතාම දුර්ලභ දුෂ්කර කාරණයක් විදියට දක්වලා තියෙනවා. එහෙනම් පිනොතුනි බලන්න සතර අපායේ ඉන්න සත්තුන්ට සාපේක්ෂව අප කොයිතරම් වාසනාවන්ත පිටසක්ද කියලා අන්නේ අවස්ථාව ඔබත් මාත් ලබාගෙන තියෙන්නේ. මේක තමයි මේ පඨම කෙග්ගල සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට නැවතත් එවැනිම උපමාවක් දක්වනවා ဒုတိය චෙග්ගල කියන සූත්‍රයෙන්. ඒක පැහැදිලි කරන්නේ සුගතියට කෙනෙක් ආවත් ඒ සුගතිය ලැබපු මොහොතෙහි පරිපූර්ණ මිනිසාත්ම භාවයක් ලැබලා මිත්‍යා දෘෂ්ටි ආදී වැරදි මතවලින් මිදිලා සුදුසු ප්‍රදේශයක වාසය කරලා සුදුසු අංග ප්‍රත්‍යවල යුක්තව ජීවිතයක් ලැබලා බුදු දහමක් මුණගැහෙන්න ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා නම් අර කලින් උපමාව නැවත සඳහන් කරනවා කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ කියලා. සුගති ඉපදුනත් යම්කිසි කෙනෙකුට බුද්ධ ශාසනයක් ලැබෙන්නේ ඉතාම දුර්ලභ කාලයක් විදියට. ඉතාම දීර්ඝ කාලයකට වරක් තමයි සම්බුද්ධ ශාසනයක් මුණගැහිලා ඒ ශාසනය තුල ධර්ම ශ්‍රවණය කරන්න ධාමයේ හැසිරෙන අවස්ථාව ලැබෙන්නේ. බලන්න පිනතුනි අප මනුෂ්‍ය ලෝකයට ආවත් ඒ බොහෝ කාලවල අපි අබුද්ධෝත්පාද කාලවල ඉපදෙන්නේ බුද්ධ කියන වචනේවත් අහන නොලැබෙන ඉතාම දීර්ඝ කාලයක් බුදුවරු පහළ නොවන කාලවල තමයි අප බොහෝ විට මේ ලෝකේ ඉපදෙන්නේ. ඒ අතරත් ඇතැම් විට බුද්ධ ශාසනයක් ලැබුවත් සමහර අවස්ථාවලදී අපට නොයෙක් විදිහෙහි කරදර උපද්‍රව පැමිණෙන කාල තියෙනවා. ලෙඩ දුක් වෙනවා. මිත්‍යා දෘෂ්ටි පවුල ලිපදෙන සිද්ධ වෙනවා. ඇස් කන්න ආසාදී අංග විකලයන්ට මුහුණ පාන සිද්ධ වෙනවා. යුද්ධ ආදී වාතාවරණ වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඈත දුෂ්කර ප්‍රදේශවල ලිපදෙන සිද්ධ වෙනවා. මෙන්න මේ සියල්ලක්ම මැඩගෙන ඔබ මා ලැබපු වගේ මේ පරිපූර්ණ මිනිසාත්ම භාවයක් ලැබපු මොහොත භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින වගේ ඉතාම දුර්ලභ දුෂ්කර කාරණයක් කියලා. පින්නතුනි බලන්න අර උපමාව අවස්ථා දෙකකින් පසු කළ අපාවේ එක අතකින් දුගතිය මිදලා සුගතියට ආවා. අනිත් අතින් සුගතියෙත් ලබන්න පුළුවන් ඉහළම අවස්ථාව අබුද්ධෝත්පාද කාලවල සක්විති රජ කෙනෙක් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක කොච්චර දුෂ්කරතා තිබුණත් අපේ දැස දෙසවන් හොඳ මට්ටමින් තිමිලා හොඳ බුද්ධියක් සහිතව අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඒක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. පිනුතුනි මෙන්න මේ කාරණේ අපි නිතරම හිතන්නට ඕන. මේ කාරණේම හිතියත් අපේ ජීවිතේ කොයිතරම් සතුටක් ලබන්න පුළුවන්ද? මේ කාරණේ හිතේත තමා නිතර කල්පනා කරන්න ඕන. මම බුදුන් සරණ ගිහිපු කෙනෙක්, මං ධර්මයේ සරණ ගිහිපු කෙනෙක්, මං සංඝරත්නයේ සරණ ගිහිපු කෙනෙක් කියලා නැවත නැවතත් දිනපතා හැම මොහොතකම හිතන්නට ඕන. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තෙරුවන ගැන නිතර මමයනය කරමින්, බුද්ධ රත්නය මගේ, ධර්ම රත්නය මගේ, ආර්ය සංඝ රත්නය මගේ කියන හැඟීමෙන් මේ තෙරුවන වෙත හැකිතාක් දුරට සමීප වන්නට අප උත්සාහ ගන්නට ඕන. පින්නතුනි මෙන්න මේක තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන්න ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ කාරණේ අපි නිරතුරුව හිතමින් ඉන්නවා නම් අපේ ජීවිතයට එන්න තියෙන අකුසල හුඟක් යටපත් වෙනවා. අපල උපද්දර හුඟක් දුර වෙනවා. අපේ පින දිනු වෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් ජීවිතයට මුණ ගැහෙනවා. බුදුදම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු ගමම්ම ඊළඟට අපට ලැබෙන ප්‍රධානතම කාරණය තමයි අප පංචශීලය ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් දුර වෙලා, බොරු කීමෙන් වෙන් වෙලා, මද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම කියන මෙන්න මේ කරුණු පහ අපේ ජීවිතය තුළ නිතරම තියෙනට ඕන. තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයේ ළඟ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි පංචශීලය ආරක්ෂා කිරීම කියන කාරණය. පින්නතුනි මේ කාරණා ටික සරල කාරණා නෙවෙයි. මේක අපේ ජීවිතයට පින ඉහිලෙම දිනු වෙන කාරණා විදියටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තාම පැහැදිලිව දක්වනවා. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් එතනත්තා නිතර පංචශීල ආරක්ෂා කරනවා නම් ඒ තමා රකින පංචශීලය නිතර නිතර සිහි කරනවා නම් ඒක සීලානුසුති භානාවක් විදියට කඩනවා නම් මෙන්න මේ තෙරුවන් සරණ යාම සහ පංචශීලයට අදාළ කාරණා පහ ආරක්ෂා කිරීම කියන මේ කරුණු අටට කියනවා මහා පුණ්‍ය ගංගා අටක් කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මෙතෙන්ට අපට හිත හදා ගන්න පුළුවන් නම් අපි හුඟක් ආධ්‍යාත්මිකව දිනන අය, අප හුඟක් සතුටින් කාලය ගත කරන අය, අප ජීවිතේ හුඟක් කරදර කම්කට වලින් දුර වෙච්ච අය, අප ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන අය කියලා අපට සතුටටපත් වෙන්න පුළුවන්. මේ ජීවිතේ සතුට වෙලා මරණින් මතු ජීවිතයත් සතුට වන්නට මේ කාරණා අපට බෙහෙවින් උපකාරවත් වෙනවා. පින්නතුනි මෙන්න මේ ශ්‍රද්ධාව සීලය කියන කාරණයත් එක්කම අපේ ජීවිතයේ තවත් කාරණයක් එකතු වෙන්න ඕන. ඒ තමයි ඡාග කියන කාරණය, දන් දීම කියන කාරණේ, අත්හැරීම. හැකි හැම අවස්ථාවකදීම සුළු දෙයක් හරි යම් කිසි කෙනෙකුට පරිත්‍යාග කරන අදහසින්, පූජා කරන අදහසින් අපි ඉන්නට ඕන. අපට නිතිපතා අපේ නිවසෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ජීවමාන සංඥාව ඇති කරගෙන උදෑසනට අපට පැන් විදුරක් පූජා කරන්න පුළුවන්. මල් ටිකක් කඩලා ගෞරවයෙන් පූජා කරන්න පුළුවන්. අප නිවසේ සූදානම් කරන දාන ටිකෙන් කොටසක් අපට බුද්ධ පූජාවසින් පූජා කරන්න පුළුවන්. මේක අපි එක දවසක් සිද්ධ කරත් අපට ඒක ආනිසංස සිද්ධ වෙනවා. සිද්ධ කරන්න බැරි වෙන අවස්ථා ගැන ගැටලුවක් හිතා ගන්න අවශ්‍ය නැහැ. අපට පුළුවන් වෙලාවක පූජා කරනවා නම් ඒ පූජා කරන ප්‍රමාණයට තමන්ට එහි ආනිසංස දැක ගන්නට පුළුවන්. පින්නතුනි මෙන්න මේ ඡාග කියන කාරණේ ඉතාම වැදගත් දෙයක් වෙනවා. අපේ ජීවිතය තුළ යමක් අයින් කිරීම කියන එක, වෙන් කිරීම, අත්හැරීම කියන කාරණය. මේක අපි සිදු කරන්න ඕන කාරණා කිහිපයක් සඳහා. එකක් තමයි ඒ දේ ගන්න පිරිසේ යහපත බව, එයට තියෙන උපකාරවත් බව ප්‍රයෝජනේ සලකාගෙන. දුගී මගී යාචක ආදීන්ට අපි යමක් දෙනවා නම් ඒක අපි දෙන්නේ අනුග්‍රහ බුද්ධියෙන්. එයට එක යහපතක්. අනිත් අතින් පූජනීය උතුමන්ට, බුදුරජාණන් වහන්සේට, සංඝරත්නයට, අපේ අමතාත්‍යට මෙන්න මේ වගේ ඇයට අපි යමක් පූජා කරන්නේ පූජා බුද්ධියෙන්. ඊයගේ ළඟ තියෙන ගුණය සලකාගෙන ඒ ගුණයට කරන ගුණ පූජාවක් විදිහට තමයි අප ඒ දේ පූජා කරන්නේ. මෙන්න මේ අංශ දෙකෙන් අපට දානය දිනු කරගන්නට පුළුවන්. අනිත් දේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට නිතර සිහි කරන්න කාරණා කීපයක් දේශනා කළා. අනේ කරුණ වලින් එකක් තමයි සබ්බේහි පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්නන් පච්චවේකි තබ්බං කියන කාරණය. අප ප්‍රියමනාප, අප කැමති සීලම දේවල් වලින් අපට වෙන් වෙලා යන්ට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. පින්නතුනේ අපට අද යම් සිදුවයක් අයිතිව තියනවා නම් අපේ ගේ දොර ඉඩ කඩන් වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, අපේ ශරීරය, මේ හැම දෙයකින්ම අපේ ජීවිතයේ කිසියම් මොහොතක වෙන් වෙන දවසක් තියෙනවා. මේ දේවල් අපට හැමදාම අයිති නැහැ. මෙන්න මේ වෙන්වීම අප කල් තියාම සිතල තියන්නට ඕන. අන්නේ කාරණේ මෙනෙහි කළ තියන්නට ඕන. ඇයි අප එහෙම කළ යුත්තේ? ඉර හේතුව තමයි අපට ඒ අවසාන මොහොතෙහි මේ සඳහා හිතාදා ගන්න කලේසි නැ පිනතුනි. අවුරුදු 50ක් 60ක් 70ක් අප ජීවිතේහි බොහෝ සම්බන්ධතා ඇති කරගෙන බොහොම වෙහෙස මහන්සියෙන් උපයාගත්තු දේවල් වලින් එක මොහොතකින් වෙන් වෙන අවස්ථාව අපට දරා ගන්න බැරි අවස්ථාවක්. අන්නේ සඳහා අප කලින්ම හිතලා තියන්නට ඕන. ඒකට අපි කලින්ම මානසිකව සූදානම් වෙලා ඉන්නට ඕන. එහෙම නැති වුණොත් ඉතින් පින්නතුනි අපට ලොකු අභාග්‍යයක් සිද්ධ වන්නේ. ඒ තමයි අපට මේ සුගතිය අහිමි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ දන් දීමෙන් අපට ලැබෙන එක ආනිසංසයක් තමයි අපිට එකින් එක අත්හැරීම පුරුදු කරනවා. පොඩි පොඩි දේ අපි අත්හැරලා ලොකු දේත් අත්හරින්නට අපට හුරු වෙන මනසක් ඇති වෙනවා. විශේෂයෙන්ම දරුවන් සාසනයට පූජා කරපු දෙමව්පියන් විදියට ඔබට ඔබේ ජීවිතයේහි මේ අත්හැරීම ගැන ලොකු සතුටක් ඇති කර ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ට තමන්ගේ ජීවිතයට වඩා වටින්නේ තමන්ගේ කුසෙන් තමන්ගේ ලෙන් බිහි වෙන දරුවන්. අන්නෙවෙන දරුවෙක් මේ සම්බුද්ධ ශාසන වෙනුවෙන් කෙනෙක් පූජා කරනවා කියලා කියන්නේ ඒක සුවිශාල පරිත්‍යාගයක්. ඒක ශාසනික උරුමය ලැබෙන ඉහළම පින්කමක්. මේ දෙමව්පියන් ඒ ගැන නිතර හිතන්න. ඔබට ඒ කාරණය ගැන හිතුවත් ඔබේ ජීවිතයේ සුගතිය අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමන් දරුවෙක් ශාසනයට පූජා කරපු කෙනෙක් නේද කියන එක ඔබ නිතර නිතර ජීවිතයේ පුරාම හිතන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ ඥාතීන් හැම දෙනාමත් ඔබේ පවුලේ හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඔබේ පවුලේ දේවල් සියල්ලක් මාත්‍යරලා ඒ ස්වාමීන් වහන්සේ මේ ශාසනය වෙත ගිහිල් ඉනව නේද? ඒ ස්වාමීන් වහන්සේට ගිහිව හිටියනම් අයිති වෙන තියෙන බොහෝ දේවල් අත්තරල නේද ගිහිලා තියෙන කියන එක ගැන ඔබ නිතර හිතමින් ඒ ස්වාමීන් වහන්සේ කෙනේ ප්‍රසාදයක් ඇති කරගන්න. අනිත් අතින් ඒ ස්වාමීන් වහන්සේ මේ ශාසනය දිනුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනව නේද? අනිත් පැයට පින්කම් කරන්නට පුණ්‍ය භූමියක් පින්කෙටක් වෙලා තියෙනව නේද කියන එක ඔබ නිතර නිතරම හිතන්න. අම්මා තාත්තා සතුටුන වගේම සහෝදර සහෝදරියන්, ඒ වගේම අනිත් ඥාති මිත්‍රාදීන් මේ හැම දෙනෙක්ම කල්පනා කරන්න අපේ පවුලෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ශාසනයට පූජා කරලා තියෙන්නේ. උන්වහන්සේ නිතරම පින්කම් කරනවා, කුසල වඩනවා, ලෝකෙට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ මේ වගේ ලොකු පරිත්‍යාගයක් ජීවිතේ කරපු කෙනෙක්. අපිත් උන්වහන්සේ කවදා හරි ජීවිතේ අනුගමනය කරන්න ඕන, සසරේදී කවදා හරි ඒ ගමන මාත් යන්න ඕන කියන හැඟීමක් ඔබ හැම දිනාගෙම හිතේ තියෙනට ඕන. අන්නේ සිතුවිල්ලත් එක්කම ඔබට ලොකු කුසලයක් ඔබේ හිතේ දිනු වෙනවා. අන්නේ ඔබට මේ ජීවිතයේ වශයෙන් සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නටත්, ඒ වගේම පරලෝ ජීවිතෙහි අනිවාර්යම සුගතිගාමි වෙන්නටත් මේ කුසලය ඔබ හැම දිනාටම හේතු වෙනවා. ඒ නිසා සාමාන්‍ය පිරිසක් නෙවෙයි ඔබ, ඔබ සුවිශේෂ පිරිසක් කියලා හිතන්න. මේ සම්බුද්ධ ශාසනයට උරුමකම් කියන කෙනෙක් විදියට ඔබ නිතරම හිතන්න. ඒ වගේම ඔබේ නිවස ගමේ තියෙනවා නම් ගමේ අනිත් අය ඔබ ගැන ලොකු ගෞරවයකින් බලන්නේ. මේ හාමුදුරන්ගේ ගෙදර, මේ හාමුදුරන්ගේ අම්මා, මේ හාමුදුරන්ගේ අයියා ලක්කලා, නංගිලා මලිලා කියන හැඟීමෙන් තමයි ගමේ හැම දෙනෙක්ම ඔබ කෙරෙහි බලන්නේ. ඒ නිසා ඒ ගෞරවය ඔබ වෙත හැම කෙනෙක්ම පිරිනමනවා. අන්නේ ගෞරවය ඔබට ලැබෙනකොට ඔබ කල්පනා කරන්නට උර නිතර අපේ හාමුදුරු කෙනේ ශාසනයේ ඉන්නවා, පැවිදි වෙලා ඉන්නවා, අප කිසිසේත්ම වැරදි දෙයක් කරන්න හොඳ නැහැ කියන හැඟීම ඔබේ හිතේ නිතරම තියෙනට ඕන. ඔබ පැවිදි නොවුනත් ඒ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේගේ ගෞරවය ඔබේ නිවසටත්, ඔබේ පරම්පරාවටත්, ඔබේ ඥාතීන් හැම දෙනාටම නිතරම ලැබෙනවා. අන්නේ ගෞරවය ඔබට ලැබෙනකොට ඔබත් ඒ සඳහා සුදුසෙක් වෙන්නට ඕන. ගමේ අනිත්යට වඩා පින් කරන අය වෙන්නට ඕන. අනිත්‍යයට වඩා ගුණධම් දියුණු කරපු අය වෙන්නට ඕන. අනිත්‍යයට වඩා කරුණා මෛත්‍රිය දක්වන, ප්‍රශ්නිකදී එතරම් කලබල නොවෙන, ඒවට ඉවසීමේ මුහුණ දෙන පිරිසක් වශයෙන් ඔබ ගමේ අනිත් අය අතර සුවිශේෂී පිරිසක් වෙන්නට ඕන. අන්න ඒක තමයි ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් ශාසනයට පූජා කිරීමෙන් ලබන ප්‍රතිඵලය වෙන්නේ. මං හිතන්නේ අන්නේ ප්‍රතිඵලය ඔබ හැම දෙනාගේම ජීවිතවලට ලබා ගන්න පුළුවන් බොහොම වාසනාවන්ත පිරිසක් විදියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි, අප මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් අපේ ජීවිතයේ සාර්ථක වන්නට හේතු වන කාරණා කීපයක්. එකක්, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ශ්‍රද්ධා ප්‍රතිලාභ ලැබීම. ඊළඟට පංචශීලය නිතර ආරක්ෂා කරමින් තමා පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් බව නිතර සිහිපත් කිරීම. ඒ වගේමයි දානය හුරු කිරීම. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවක් පූජා කිරීමෙන් ඉඳන් මල් පහන් පූජා කිරීමෙන් ඉඳන් අපට නිවසේදීම මේ පින්කම කරන්න පුළුවන්. ඒ වගේම දුගී මගේ යාචකාදීන්ට පුළුවන් ප්‍රමාණයෙන් උදව්වක් කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ නිවසට එන කුරුල්ලන්, ලෙහනුන් වැනි සතුන්ට කුඩාවෙන් හෝ දෙයක් දෙන්න පුළුවන්. බත්තට ගිහිපයක් හරි පළතුරු කෑල්ලක් හරි ඔබට දෙන්න පුළුවන්. අන්න එහෙම වෙනකොට ඔබ නිසා තව බොහෝ දෙනෙක් කුස පුරවා ගන්නවා කියන හැඟීම ඇති වෙනකොට ඔබට ලොකු මානසික සතුටක්, සැනසීමක් ජීවිතය ඇති වෙනවා. ඒ වගේම පින්තුනේ, අප දෙන දාන ගැන නිතර අප සිහිපත් කරන්න ඕන. මම මේ වගේ දානයක් පුරුදු කරපු කෙනෙක්. මම මේ වගේ ශාසනයට දරුවේ පූජා කරපු කෙනෙක්. මේ වගේ අපේ සහෝදරයෙක් අප ශාසනයට පූජා කරලා තියෙනවා. මේ ආදි වශයෙන් තමා ඒ කලා වූ මහත් වූ පරිත්‍යාගය ගැන නිතර නිතර හිතලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. ඒත් එක්කම තමාගේ කුසලයේ දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඊළඟට අප සඳහන් කළේ තමා සන්තකව දේවල් කවදා හරි දවසක තමන්ට අහිමි වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. පින්තුනි, අප මේ බඩු භාණ්ඩ පරිහරණය කරත් අද ජීවිතේ ඕනෑම මොහොතක අපට ඒ දේවල් අහිමි වෙන්න පුළුවන්. එක්කෝ අප ජීවත් වෙද්දී ඒ ජීවිත අපට අයිති දේවල් ජීවිතය අහිමි වෙනවා. ඇතැම් විට අපේ සම්පත්, දරුවන්, ඥාතීන් සියලක්ම අපවට අහිඳෙද්දී අපට අවසාන වශයෙන් නෙද්දක පියාගන්න වෙනවා. මෙන්න මේ කාරණා දෙකෙන් එහෙකට අපට ජීවිතය අනිවාර්යම මුහුණ පාන සිද්ධ වෙනවා. පින්නතුනි, මෙන්න මේ කාරණය නිතර නිතරම හිතලා තියන්න. මෙන්න මේ ගැන අපි හිතලා තියෙනකොට අපි මේ අත්හැරෙන දෙයට වඩා ඉහළ තැනක අපේ හිත නිතරම පිහිටලා තියෙන්නේ. අපේ හිතේ සතුට එතකොට තියෙන්නේ හුදෙක් මේ අත්හැරෙන දේ ගැන විතරක් නෙවෙයි. අපේ සතුට තියෙන්නේ බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය, සංඝ රත්නය, ඒ වගේම අප රැකින පංචශීලය, අප කරපු පරිත්‍යාගයන්. මෙන්න මේ දේවල් ගැන තමයි අපට දවසට වැඩිපුර වාරයක් සිහිපත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්, පංචශීලය ආරක්ෂා කරනවා නම්, මෙන්න මේ කරුණු තමාගේ ජීවිතයට පින ලැබෙන මහා පුණ්‍ය ගංගා, පින් උල්පත් අටක් විදියට දේශනා කළා. ඒ නිසා පින්තුනි, ඔබට කිසිම වියදමක් නොකර තමාගේ ජීවිතයට පින් ගලා එන පින් කුඹුරු, පින් උල්පත්, පින් ගංගා අටක් නිරතුරුව තිබෙන බව නිතර සිහිපත් කරන්න. එහේ මොනවද? මම බුදුන් සරණ ගියපු කෙනෙක්, මම සද්ධර්මයේ සරණ ගියපු කෙනෙක්, මම ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගියපු කෙනෙක්, මම පංචශීලය හොඳින් ආරක්ෂා කරන කෙනෙක් කියන එක නිතර නිතරම හිතන්න. ඒ වගේම පින්නතුනි, ඔබ ජීවිතයේ පරිත්‍යාග කරපු දෙයක් ගැන ඔබේ හිතේ නිතර තියෙන්නට ඕන. ඔබ ඊටාම පිරිසුදු හිතින් බොහොම අවංකව මහත් වූ කැපවීමෙන් ජීවිතේ පූජා කරපු දේවල් හුඟක් ඇති. අපේ සදහවත් පින්නතුන් යමක් පූජා කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම මහන්සියෙන් හරියම්බ කරගෙන. අන්න ඒ වගේ කරපු පරිත්‍යාගයන් රසක් ඔබට ඔබේ ජීවිතය තුළ සිහිපත් කරන්න පුළුවන්. දීපු දානයන් ගැන. අන්න එවැනි දානයන් ඔබට නිතර නිතර හිතේ රැඳෙන්නට ඕන. ඔබේ සිතට නැගෙන්නට ඕන ඒවා. අන්නේ සිතන මොහොතක් පාසාම ඒ කලාව පින්කම නැවතත් සිද්ධ කරන වගේම එහි ආනිසංස දිනු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ අම්මල තාත්තලා ඔබ සාසන පූජා කරපු දරුවා ගැන නිතරම හිතන්න. ඒත් එක තමන්ට නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. මහත් වූ කුසලයක් දිනු වෙනවා. ඒ වගේ මේ සහෝදර සහෝදරයන් කල්පනා කරන්න. අපේ සහෝදරෙක් මේ වගේ සාසන පූජා කළා තියෙනවා. අපි තේ සඳහා දායක වුණා නේද? මාත්‍ය ස්වාමීන් වහන්සේලාට කිසියම් දෙයක් පූජා කළා තියෙනව නේද කියන හැඟීම නිතර නිතර ඇති කරගෙන ඒ ශාසනයට පූජා කරපු ඒ ස්වාමීන් වහන්සේ ගැනත් උන්වහන්සේ සිද්ධ කරන ශාසනික කටයුතු ගැනත් නිතර නිතරම හිතමින් ඔබේ ජීවිතයේහි නිරාමිස ප්‍රීතිය දිනු කරගන්න. පින්තුනේ ඊළාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ පින අපේ කුසලය ඉහළටම දිනු කරගත හැකි මාර්ගය පැහැදිලි කළ දීලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ලෞකික වශයෙන් අපට අපේ පින දිනු කරගත හැකි ඉහළම ක්‍රමයක් විදියට ධර්මයේ පෙන්වලා තියෙන්නේ මෛත්‍රී භාවනා සිදු කිරීම. සීලු සත්තු සෝපත්ත්වා කියන මෛත්‍රී සිතුවිලි දිනු කරන්න. ඒක තමන්ට තමන්ගේ නිවස ඉඳන් කරන්න පුළුවන්. අපේ නිවසේ ඉන්න හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිවසේයට මෛත්‍රී වඩන්න පුළුවන්. ඊට ඔබේ ගමේ ඉන්න අය, ගමේ ඉන්න සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම ඔබේ රටේ ඉන්න සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හැකිතාක් දුරට මේ සිටිල අපි දිනු කරගන්නට ඕන. අවසාන වශයෙන් ලෝක පුරාම සිටින මිනිස් නොමිනිස් ලොකු කුඩා පෙනෙන නොපෙනෙන මේ සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මේ වගේ නිතර නිතරම ඔබ මේ කරන මෙසිතුවිල්ල දිනු කරගන්නට ඕන. සීලු සත්තු සෝපත්ත්වා කියන මෙසිතුවිල්ල දිනු කිරීම. මේක අප මුලින් වාඩි වෙලා කිසියම් නිශ්චිත ඉරියව්වක ඉඳගෙන කරන්නේ. නමුත් කාලයක් ගියාට පස්සේ අපට මේක සතර ඉරියව්වෙදිම කරන්න පුළුවන්. ඇවිදිනකොට, හිටගෙන ඉනකොට, වාඩි වෙලිනකොට, සැතපෙනකොට කියන මේ සතර ඉරියව්වෙදීම අපට මෛත්‍රී දිනු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතයට මහා පිනක් එකතු වෙනවා. ජීවිතයේ සතුට වැඩි වෙනවා. ජීවත් වෙන කාලය අනිත්‍යයෙහි සුහඳ බව මිත්‍රත්වයේ දිනු වෙනවා. දිව්‍යයන් විසින් ඔබ ආරක්ෂා කරනවා. ඔබේ රූප සම්පත්‍ය හුඟක් ලස්සන වෙනවා. නිරෝගී වෙනවා. මේ බොහෝ දෙයකට මුල් වෙන ප්‍රධානතම භාවනා කමඨහනක් විදියට බුදුහාමුදුරු දේශනා කළේ මෛත්‍රී වැඩීම. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මෙමෙ සිතුවිල්ල. පින්නතුනි මේක මුලදී එක විනාඩියකින් පටන් අරන් පුළුවන් නම් දිනපතාම මේක කරන්න. හැමදාම තමන් පොඩි පොතක් තියාගෙන ලියන්න. අද මං විනාඩි 2ක් මෛත්‍රී භාවනා වැඩුවා. අද මං විනාඩි 5ක්. අද මං විනාඩි 7ක්. අද මං විනාඩි 10ක්. 15ක්. 20ක්. පැය භාගයක්. විනාඩි 40ක්. පැයක් මේ ආදි වශයෙන් කොහොම හරි පින්නතුනි මේක ටිකෙන් ටික දිනු කරලා කාලයක් යනකොට පුරුදු වෙන්න. ආවම වශයෙන් දවසට පැයක් මෛත්‍රී භාවනා කරන මට්ටමට මේ සඳහා පුහුණු වෙන්න, තමන් කාලය විවේකී ලබාගෙන මේ සඳහා තමන් කැප වෙන්න. මේක තමන්ට ජීවිතේ විශාල පරිවර්තනයක් සිදු වෙන මහා කුසලයක් බවට පත් වෙනවා. මේක පින්නතුනේ බුදු දේශනාව තුළ නිරතුරුව ඇගෙයිමට පාත්‍ර වෙච්ච සුවිශේෂී භාවනා ක්‍රමයක් විදිහට දක්වලා තියෙනවා. සීලු සත්ත්වෝ සුවපත්ත්වා කියන මේ ප්‍රාර්ථනය. පිනතුරු මේක කාලයක් වඩනකොට තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරය තමන්ටම පෙනියනවා. මෙතෙක් අප අනිත්‍යයෙන් සතුට සැනසීම සොයාගෙන බාහිර ලෝකෙට ගිහිපු අප ඒ ටිකෙන් ටික මිදිලා අපටම කියලා සතුට ලබා ගන්න ක්‍රමයක් අප මේ භාවනාව තුළින් හුරු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ පිනේ ආනිසංස විදියට අප ජීවිතයේ බලාපොරොත්තු වන කැමැති යහපත් බොහෝ දේවල් අප බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනට ඉෂ්ට කරගන්නට මේ මෛත්‍රී චේතෝ විමුක්තිය මෙත් සිතුවිල්ල අපට උපකාරවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෛත්‍රී භාවනා යුක්තව කෙනෙක් වාසය කරනවා නම් මේක බ්‍රහ්ම විහාරයක් කියලා දේශනා කළා. බ්‍රහ්ම විහරණයක්, බ්‍රහ්ම ලෝකයේ වාසය කරනවා වගේ තමන්ට මනසට දැනෙනවා. කායිකව අපි මිනිස් ලෝකයේ වාසය කළත් යම්කිසි කෙනෙක් නිතර මෛත්‍රී වඩනවා නම් ඔහු තමන්ගේ හිත බ්‍රහ්ම තලය දක්වා දියුණු කරගත්තු කෙනෙක්. ඒක බ්‍රහ්ම විහරණයක්. මහා බ්‍රහ්මයේ ලෝකයේට සතර බ්‍රහ්ම විහරණ වඩමින් නිරතුරුව වාසය කරන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුවයි බ්‍රහ්මයන් මෙලොව වාසය කරන්නේ. යම්කිසි මිනිසෙක් මේ හතරෙන් එකක් හෝ නිතර වඩනවා නම් විශේෂයෙන් සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිතුවිලි නිතර වඩනවා නම් ඔහුට පුළුවන්කම තියෙනවා මේ මිනිස් ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න. ඔහු එදාට මේ ලෝකයේ ඉහළම සතුට සැනසීම විඳින කෙනෙක් බවට පත් වෙනවා. බාහිර ලෝකෙන් එන කරදර කම්කටොළු විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ දුක්, මහලු වීම, වේදනාදී බොහෝ දේ යටපත් කරගෙන මේ වර්තමාන මොහොත තුළ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ මෛත්‍රී සිතුවිල්ල තමන්ට හේතුවක් වෙනවා. හොඳයි පින්තුනි, අද අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ අද මේ ඇසල පුන් පොහෝ දිනේ නිමිති කරගෙන සිල්ගත් ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයට සතුට සැනසීම ළඟා කරගත හැකි ධර්මයේ සඳහන් වන ක්‍රමය ගැනයි අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහිදී අප මුලින් සඳහන් කළේ අප මේ ලබාගෙන තියෙන්නේ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න ආත්ම භාවයක්. එක අතකින් අප මිනිස් ආත්ම භාවයේ සුගතියක් විදිහට ලබලා තියෙනවා. අනිත් අතින් ඒ සුගතිය ලැබපු මොහොතෙහි අප සම්බුද්ධ ශාසනයක්, බුද්ධෝත්පාද සමයක්, සද්ධර්මයක් ලැබලා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඇසුරු කරන්න පුළුවන් මට්ටමට අපේ ජීවිතේ බොහෝ දේවල් ලැබලා තියෙනවා. මෙන්න මේ කාරණා තුන ගැන පිනතුණි නිතර නිතරම හිතලා ඒ තෙරුවනේ ගුණ එකක් හරි මෙනෙහි කරන්න. මා සරණ ගියපු මගේ සාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ අරහං ගුණ යුක්තයි. අරහං අරහං අරහං අරහං අරහං කියන බුදු ගුණය රහසත් පවනකොට, කෙලෙසරයනු දුරුකොට, නිසි වූ යම් පුදට අරහ යයි නම් කියති මුනිතුට. රහසින්වත් පාක් නොකරන බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා සංසාර චක්‍රයේ සියලු අර සිඳල පුත්තමයන් වහන්සේ කෙනෙක්. අන්නේ උන්වහන්සේ ගේ තියෙන මෙන්න මේ අරහං ගුණය නිතර නිතර පිනතුනි සිහිපත් කරන්න. අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං. අද පොහොය දින පුරාම පිනතුනි මේ බුදු ගුණය වඩන උත්සාහ කරන්න. අද පුළුවන් තරම් කතා වඩු කරලා නිවස පුරාම ඉඳගෙන එළියේ හරි සක්මන් කරන වෙලාවේදී මේ බුද්ධ ධනුසතිය වඩන උත්සාහ කරන්න. තියෙන හැම පියවරක් පාසාම අරහං අරහං අරහං කියන ඒ බුදු ගුණ සිතින් සිතමින්ම අද දවස පුරා සක්මන් කරන්න බලන්න. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මය එක මැනවින් දේශනා කරපු ධර්මයක් සාකාතෝ දහමක්, සන්දිට්ඨිකෝ දහමක්. මේ ජීවිත කාලයේදී මේකේ ආනිසංස ලබන පුරන් ධර්මයක් දේශනා කළේ. අකාලිකයි. ඒ ධර්මයේ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දහමක්. මෙන්න මේ වගේ ධර්මයේ එක ගුණයක් හරි සන්දිට්ඨිකෝ, සන්දිට්ඨිකෝ නැත්නම් ස්වාක්ඛාතෝ, ස්වාක්ඛාතෝ, ස්වාක්ඛාතෝ ආදී වශයෙන් ඒ බුදු ගුණයක් නිතර සිහි කරමින් අද දවසේම කාලය ගත කරා. ඒ ධර්මය අහලා නේද කිසා ගෞතම වැනි අය, පටාචාරා වැනි අය දුකෙන් නිදහස් වුනේ මේ ධර්ම අහලා නේද? තා බොහෝ දෙනෙක් දුගතියෙන් මිදුනේ, මේ සසරින් නික්මුනේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ නේද කියන එක ඔබ නිතර නිතරම හිතන පින්නතුනි. තමගේ ජීවිතයට මහත් වූ ආශිර්වාදයක්, ආලෝකයක් ලැබෙනවා. ඊළඟ මහා සංඝරත්නය ගැන අද දවස පුරාම සිහි කරන්න. මා සරණ ගිය සංඝං සරණං ගච්ඡාමි කියලා මා සඳහන් කරන ඒ සංඝරත්නය සුපරිපන්නතා ආදී ගුණයන්ගෙන් යුක්ත නේද? උන්වහන්සේලා ආරණ්‍ය මාර්ගයට බැසගෙන එහි ගමන් කරපු උත්තමයන් නේද? ඒ ස්වාමීන් වහන්සේලා ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ෂිණෙය්‍ය, අංජලිකරණීය, අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස මෙයාදී ගුණයන්ගෙන් යුක්ත උත්තමයන් නේද කියලා මේ එක ගුණයක් හරි සිහි කරන්න. අපට අවසාන ගුණය සිහි කරන්න පුළුවන්. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම පින්කෙත නේද කියන එක සිතමින් අද වාසය කරන්න. එහෙම කල්පනා කරනකොට ඔබට සරුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහකාශ්‍යප හාමුදුරුව වැනි ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ඔබේ මතකයට එන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේලා ඔබේ ජීවිතය තුළ ජීවමාන වෙන්නට ඕන. අන්නේ මොහොත තුළ ඔබේ හිතට ලොකු නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සිහි කිරීම. ඒ වගේම තමා අද අටසිල් සමාදන් වෙලිනා වගේම දිනපතාමා පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් නේද කියන එක ගැන අද හැකිතාක් දුරට ඔබ සිහි කරන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකම් කිරීමෙන් සපුරාම වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන් දුරු වෙච්ච කෙනෙක්. මම බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්. මම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා මෙන්න මේ කාරණා පහ පින්නතුනේ නිතර නිතරම හිතන්න. මෙහෙම හිතන මොහොත තමන්ගේ සිතට මහා පින් ගංගා ගලාගෙන එන මොහොතක් කියලා සලකන්න. ඔබ රකින පංචශීලය ගැන නිතර හිතමින් සතුටටපත් වෙන්න. ඒ වගේම ඔබ දීපු දානයක් ගැන නිතර සිහි කරන්න. සුළුවෙන් හරි සතෙකුට දීපු කෑමක් හරි දුෂ්කර අවස්ථාවක සතෙක් වෙනුවෙන් කළා වූ පරිත්‍යාගයක් හරි ඔබ සිහි කරන්න. විශේෂයෙන් මේ හැම දිනෙකම අම්මට තාත්තට සලකන අය, දෙමව්පියන්ට උපස්ථාන කරන අය, කරපු අය, අන්නේ ඔබ කළා වූ දැනට කරන මව්පිය උපස්ථානය ගැන නිතරම හිතන්න. මා මෙලොවට ජනිත කරපු මගේ අම්ම තාත්තා දෙන්නට මා දෑතීම සලකනවා, උපස්ථාන කරනවා නේද කියලා නිතර නිතරම හිතන්න පිනතුනි. මේක මහා පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනවා තමන්ගේ ජීවිතේ. ඒ නිසා අපට මේ ජීවිතේ ලබා දුන්නේ අපේ අම්ම තාත්තා දෙන්නා. ඒ නිසා තමයි අද අප මෙහෙම ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා මගේ අම්ම තාත්තා දෙන්නට මං හොඳට සලකන කෙනෙක්. ඒ අම්ම තාත්තා දෙන බොහෝ කලක් ජීවත් වෙත්වා කියලා එයා ඉන්නවා නම් ප්‍රාර්ථනා කරන්න පිනතුනි. ඒක තමන්ගේ ජීවිතයට ලොකු පිනක් වෙනවා. බුදුහම දේශනා කළේ සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා. යම් කිසි කෙනෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්න සලකනවා නම් ඒ කෙනා ජීවිතේ සැප ලබන කෙනෙක් කියලා දේශනා කළා. තමන්ගේ නිවස ඉඳගෙනම තමන්ට මහා පුණ්‍ය කර්මයක් සිදු කරන්න පුළුවන්. නිතිපතා තමා මව්පිය උපස්ථානය කරනවා නම් ඔබ ගෙදරින් ඉඳගෙනම නිවසේ ඉඳගෙනම ඔබ මහා පිනක් කරමින් ඔබ සුගතියට යන්නට කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මව්පිය උපස්ථානය කියන එක පින්තුනි සරල දෙයක් නෙවෙයි. ඒක මේ බුද්ධ ශාසනය සඳහන් වන සුවිශේෂීම කුසලයක් විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ පින නිතරම කරන අය විදියට. ඒක කරන විතරක් නෙවෙයි පින්නතුනි, ඒ කරන දේ ගැන අප නිතර නිතරම හිතන්නට ඕන. එහෙම හිතනකොට තමයි ඒ ආනිසංස වැඩි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කරන හොඳ දේවල් කරන මොහොතේ සතුටුන වගේම කලාට පස්සෙත් ඒ ගැන හිත හිතා සතුටු වෙන මොහොතක් පාසාම එහි පින අපට වැඩි දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි අප මේ සඳහන් කළ කාරණා නැවත නැවත සිහිපත් කරගන්න. බුද්ධ ධම්ම සංඝ ගැන තෙරුවන් සරණ යාම, ඒ ගැන නිතර සිහි කිරීම, පංචශීලය ආරක්ෂා කිරීම, ඒ නිතර සිහි කිරීම, ඒ වගේම නිතර දානයක් දීම, ඒ දානය ගැන නිතර සිහිපත් කිරීම, ඒ වගේම මෛත්‍රී භාවනාව, සීල සත්තු සෝපත්ත්වා කියන මෙසිත දිනු කිරීම. මෙන්න මේ හැම දෙයකින්ම සිද්ධවන්නේ පින්තුනේ අපේ හිතේ තියෙන කාම ඡන්ද ආදී නීවරණ දුරු වෙලා ඒ පින්කමට අදාළ වූ කුසල චේතනා තමන්ගේ ජීවිතය තුළ දිනු වෙනවා. ඒ දිනු වෙනත් එක්කම තමන්ගේ හිතේ සතුට සැනසීම දිනු වෙනවා. පින්තුනේ මෙන්න මේත් එක්ක ඊළඟ අප ජීවිතයේහි ගැඹුරින්ම යම්කිසි කාරණයක් දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කළේ අපට සුගතියක් ලබන්න, මරණයෙන් මතු හොඳ තැනක ඉපදෙන්න මාර්ගය කියන විතරක් නෙවෙයි. බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ මේ සංසාර දුකෙන් සපුරාම නිදහස් වෙන්න, සංසාර චක්‍රයෙන් සදාටම සමුගන්න මාවත දේශනා කරන්නටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉතාම දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා පුරලා මහත් වූ පරිත්‍යාගයක් කරලා අපට මේ ධර්මයක් අනාවරණය කළ දුන්නේ. අන්නේ දේශනාව තුළ ප්‍රධානතම අනුශාසනය තමයි අපේ ජීවිතයේ දුක හට ගන්නා ක්‍රමය සහ ඒ දුකෙන් නිදහස් වන ක්‍රමය දේශනා කිරීම. බුදුහාමර දේශනා කරනවා කොහොමද මේ දුක හටගන්නේ. යම්කිසි කෙනෙකුට ජීවිතයේ දුකක් හටගන්නවා නම් ඒ දුක හටගන්නේ නොදනුවත්කම නිසා, අවිද්‍යාව නිසා කියලා දේශනා කරා. නුවණැති කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට දුක හටගන්නේ නැහැ කියලා බුදුහාඳුර අපට ඉතාම කරුණාවෙන් දේශනා කළා. පින්තුනි අප මෙතෙන්දී ඉතාම අවධානයෙන් බලන්නට ඕන බුදුහාඳුර අපට මේ දුක සහ දුකෙන් නිදහස් වීම ගැන මොකද්ද දේශනා කරේ කියන කාරණේ. පින්තුනි අපේ ජීවිතයේටම සැබවින්ම සිදුවන කාරණේ බුදුහාඳුර දේශනා කළා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇසෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස, සිතට අරමුණු කියන මෙන්න මේ ඇස්කන ආසාද ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු ගැනීම තමයි ජීවත් වීම කියලා කියන්නේ. මෙන්න මේ කාර්ය සිදුවීමේදී සැබවින්ම අපේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක අප තේරුම් ගන්නට ඕන. අපි යට රූපයක් පේන අවස්ථාවකදී සාමාන්‍ය කෙනෙක් හිතන් ඉන්නේ මේ මොහොතේම තියෙන රූපයක් තමාට මේ විදිහට පේනවා, ඒ රූපය තමන් හඳුන ගන්නවා කියලා. ඒ වගේම තමා යට රූපයක් දකිනකොට ඒ රූපය කලනොත් තිබ්බා මේ දකින මොහොතේත් තියෙනවා, දැකලි වරහට පස්සෙත් ඒ රූපේ ඉතුරු වෙනවා කියන හැඟීම තමයි සාමාන්‍ය කෙනෙකුට පේන්නේ. මෙන්න මේ හිතන ආකාරය නිසා අපේ හිත බාහිර රූපය තුළ බැසගෙන ඒ රූපය මගේ කරගෙන ඒ රූපය වෙනස් වෙනකොටෙහි තියෙන දුක් ටික අප විඳින මට්ටමට පත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. අප දකින රූපය ඒ විදියටම ඒ මොහොතේම නම් අපට පේන්නේ පින්තුනේ අපට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපට දුකෙන් නිදහස් වෙන අවස්ථාවක් තියෙන්නේ මේ අපි දකින රූපයට වඩා වෙනස් දෙයක් අපි දකින නිසා. ඒ නිසා තමයි අපට නුවණින් මෙනෙහි කරලා මේ බාහිර රූපය ගැන අවබෝධ කරගෙන අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ අප දැන් මේ දකින තේරුම් ගන්න රූපය නෙවෙයි ඇත්තටම අප මේ තේරුම් ගන්න මොහොත කියලා කියන. මෙන්න මේක අපි ධර්මය තුලින් නුවණින් තේරුම් ගන්නට ඕන. ඇහැට රූපයක් පදිත වීමේදී මේ මොහොතේ අපට මේ සතර මහා බෝධ රූපයක් පාදක කරගෙන තියෙන වර්ණ, ගන්ධ, රස, පොට්ටම්බ කියන මෙන්න මේ කිසියම් විදියෙහි බාහිර ගෝචර රූපයක් අපේ ඉන්ද්‍රියවලට පතිත වෙනවා. අන්නේ පතිත වෙන මොහොත ඒක විපාක මට්ටම කියලා සලකනවා. ඒ මොහොත දුකක් අසපාකක් නෙවෙයි පින්නතුනි. ඒක හුදෙක් විපාක මට්ටමක් විතරයි. ඇහැට රූපයක් පතිත වෙනකොට බාහිර සතර මහා භූත රූපය තුළට වර්ණය පතිත වෙන අවස්ථාවේදී අන්නේ වර්ණය අපේ ඇහැට පතිත වෙලා අන්නේ වර්ණය අප තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න මොහොතේ අප ආරම්භයේදී ඒක මූලික වර්ණ රූපෙ විතරයි අපට ලැබෙන්නේ. ඒ රූපය අම්මා, තාත්තා, දුව පුතා කියලා අපි තේරුම් ගන්න මොහොත වෙන විට ඒ අවස්ථා ගානක් පසු කරලා ගිහිලා තියෙනවා. ඇහැට රූපය පතිත වෙන අවස්ථාවේදී ඇස රූපය, චක්කු සම්පස්සය, චක්කු විඥානය, රූප සංඥා, රූප සංචේතන ආදී මේ අවස්ථා කීපයක් මේ මොහොත තුල හට ගන්නවා. හටගෙන ඒක නැති වෙලා ගිහිපු මොහොතක මනෝ විඥාණයෙන් අප තේරුම් ගන්න මොහොත තමයි ඇත්තටම අපි යමක් තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ. අන්නේ දේ තේරුම් ගන්න මොහොතේදී ඒ තේරුම් ගැනීමට පාදක වෙච්ච මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අපි යමක් තේරුම් ගන්නවා කියන්නේ ඇත්තටම චක්කු විඥාන, සෝත විඥාන ආදී අවස්ථාවක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම මනෝ විඥාන කියන අවස්ථාව. අන්නේ මනෝ විඥාන අවස්ථාව තුළදී තමයි අප යමක් දරුවෙක් කියලා, අම්මා තාත්තා කියලා, දෙයක් කියලා, පොතක් කියලා කුමන හෝ දෙයක් අපි තේරුම් ගන්නවා නම් අන්නේ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මනෝ විඥාන අවස්ථාව. අන්නේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න මොහොතේදී ඊට මුල් වෙච්ච රූපය බාහිර සතර මහා භූත රූපයන් එකතු වෙලා සකස් වෙච්ච රූපය නැත්නම් අපි කියන දරුවා, අම්මා තාත්තා ආදී වශයෙන් කියන ඒ බාහිර රූපය ඉතුරු නැතුවම අර මුල් අවස්ථාව නිරුද්ධ වෙච්ච මොහොතක තමයි අප මනෝ විඥාන යමක් තේරුම් ගන්නෙ. පින්නතුනි මෙන්න මෙතෙන්ට පොඩ්ඩක් හරි අපි හිත යොමු කරන්න ඕන. දැන් ඔබේ හැට දෙයක් පේනවනේ. මේ බණ කියන හාමුදුරුවෝ ඔබට පේන්න පුළුවන්. ඔබේ දරුවා ඉදිරිපස පේන්න පුළුවන්. ඔබේ ඇඳුම පේන්න පුළුවන්. ගෙදර තියෙන බඩු මුට්ටුවක් පේන්න පුළුවන්. මේ කුමන හෝ දෙයක් පේන මොහොත කියලා කියන ඇත්තට මේක තේරුම් ගන්න මොහොත. ඒක තේරුම් ගන්න මොහොතේදී ඒ තේරුම් ගැනීමට මුල් වෙච්ච මුල් රූපය ඉතුරු නැතුවම නැති වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා ගිහිපු මොහොතක මම මගේම මනස නේද මේ තේරුම් ගන්නේ. මගේම හිත ගැන නේද මම මේ බල බල ඉන්නේ. ඇත්තටම මේ රූපයම නෙවෙයි මම මේ දැන් සිහි කරන්නේ. මගේම හිත නේද කියලා ඔබ නුවණින් දකින්නට ඕන. තින්නතුනි මේක ඉතා සල්ප මොහොතක් ඔබ සිහි කරත් මේක ඉතාම ප්‍රබල කුසලයක් වෙනවා. ඒ මොහොත තුළ අප දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඉදිරිපස රූපය පේනකොටම මේ මා දකින්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා දැක්වතින් ඒ මොහොතේම මේ රූපයට තියෙන ඇලීම ගැටීම දෙක දුර වෙලා යනවා. බාහිර රූපයේ පුද්ගලෙක් පැනවෙන්නේ නැහැ, පින්නතුනේ දෙයක් පැනවෙන්නේ නැහැ. මේ ලෝකයේ හිස් දෙයක් විදිහට අපට පේන ගන්නවා. මෙන්න මේ දකින මොහොත පින්නතුනේ ටිකෙන් ටික වැඩි කර ගන්න. දවසට එක රූපයක් හරි පේන මොහොතේ මේ යථාර්ථය දකින්න. අම්මා දකිනකොට, ගෙදර දකිනකොට, ඇඳුමක් දකිනකොට, ඔබ වැඩ කරන තැන මතක් වෙනකොට, කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙනකොට, දරුවෙක්ගේ සද්දයක් ඇහෙනකොට, සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට වේදනාවක් දැනෙනකොට මෙන්න මේ අරමුණු ගාන පින්නතුනේ තේරුම් ගන්න ටිකෙන් ටික දිනු කරන මේ සිටුවිල්ල මේ මම මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න මේ දේ ඇත්තටම මේ රූපය නෙවෙයි. රූපයෙන් පරිබාහිර දෙයක්, මගේ මනසෙන් ගොඩනගාගත්තු දෙයකට තමයි මම මේ වෙලාවේ මේ තේරුම් ගැනීම සිදු කරන්නේ කියලා බලන්න. පින්නතුනි මෙන්න මේ වගේ දවසට ඔබට අරමුණු දෙකක් අරමුණු පහක් 10ක් 25ක් 50ක් 100ක් 200ක් මෙනෙහි කරන්න පුළුවන් වුණොත් ඔබ තමයි මේ ලෝකේ ජීවත් වෙන වාසනාවන්තම කෙනා බවට පත් වෙන්නේ. පින්නතුනි මෙන්න මේ වාසනාව හැකිතාක් ඉක්මනින් ඔබේ ජීවිතය තුළට උදා කරගන්න. මේක තමයි සම්බුද්ධ ශාසනයකින් අප ලබන අනිගිතම උත්කෘෂ්ඨතම ප්‍රතිඵලය වෙන්නේ. දුකෙන් නිදහස් වීම කියන මේක. යමක් ඇහෙනකොට ඒ ඇහෙන දේ රූපයට බැඳොත් ඒ රූපයට අදාළ දුක් සැප අපට අනිවාර්යෙන් විඳින සිද්ධ වෙනවා. ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොටම රූපය නැති වෙලා ගිහපු තැනක මම මේ මනෝවිඤ්ඤාණයෙන් මේක තේරුම් ගන්න කියලා දැක්කොත් ඔබට ඒ රූපය අතහැරෙනවා, රූපය මගහැරෙනවා. රූපයට දඬ බැඳීමක් හටගන්නේ. ඒ රූපය හොඳ වුණත්, නරක වුණත්, කැත වුණත්, ලස්සන වුණත් ඔබට අදාළ නැහැ ඒක. ඔබ ඊට වඩා ඉහළ තලයක ඔබ ආධ්‍යාත්මික සුවය විඳින්න යන අවස්ථාව. ඔබේ දිවට රසක් දැනෙනකොට ඒ රස ඔබ විඳින්න ඒක වරදක් නැහැ. ඔබ තව තවත් කැම ගන්න අවශ්‍ය නම් ඒත් ගැටලුවක් නැහැ. නමුත් ඔබ තේරුම් ගන්න මේ රසය තේරුම් ගන්නේ සැබවින්ම ජීවහා විඥානය නෙවෙයි. මේක තේරුම් ගන්න මොහොත මනෝ විඥාන අවස්ථාව කියලා දකින්න. රූපය ඉතුරු නැතුවම නැති වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා ගිහිපු තැනක මා මේක මේ තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවෙන් කියලා දකින්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙහෙම දකින මොහොත පින්නතුනි අපේ ජීවිතයට බුද්ධ ධම්ම කියන සංඝ කියන තෙරුවනි ආශිර්වාදයේ ඉහිලියම ලැබෙන මොහොත. බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට එදාට පුළුවන් කමක් නැහැ ඔබට දුකක් දෙන්න. ඔබේ ජීවිතයේ පාලනය ඔබේ අතට අරගෙන තියෙන්නේ. මේක තමයි සඳහන් කරන්නේ අත්තදීපා භික්ඛවේ විරත අත්ත සරණා නාඤ්ඤ සරණා. ධම්මදීපා භික්ඛවේ විරත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියන්නේ මේකයි. ධර්මයේ පහනක් කරගෙන ඒ වගේම තමන්ගේ සිත පහනක් කරගෙන ආලෝකයක් කරගෙන වාසය කරන්න කියලා දේශනා කරේ මේකයි. පින්නතුනි ඔබ සතිපට්ඨානය තුල ඉඳගෙන මේ ඇහැට පේන රූපය නිරුද්ධ වෙච්ච දෙයක්, මේ කනට එන ශබ්දය වැය වෙලා ගිහපු දෙයක්, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට දැනෙන පහස කියන මෙන්න මේ කාරණා වැය වෙච්ච මොහොතක මා මනෝවිඥාණයෙන් මේ ලෝකය තේරුම් ගන්නයි කියලා ඔබ මොහොතක් හෝ දැක්වති. ඒ දකින මොහොත තුළ ඔබ දුකෙන් නිදහස් වෙන්නේ. ඒ දකින මොහොත තුළ ලෝකයේ බාහිර කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාලය පින්නතුනි ටිකෙන් ටික වැඩි කරගන්න. මේ කාලය වැඩි කර ගැනීම තමයි සැබවින්ම ධර්මය පුහුණු කිරීම කියලා කියන්නේ. ඒ නිසා ඔබත් මාත් මේ ලබාගත්තු ඉතාම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අනගිතම ප්‍රතිඵල ගන්න මොහොත කියන්නේ ධර්මානුකූලව ප්‍රඥාවෙන් ලෝකයේ දිහා බලන මොහොත. අන්නේ මොහොත තුළ ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබට දුකක් ගෙනෙන්නට. ඔබේ ජීවිතයේ සතුට, ඔබේ ජීවිතයේ පාලනය ඔබේ අතට අරගත්තු මොහොත. මේක තමයි නිදහස කියලා කියන්නේ, විමුක්තිය කියලා කියන්නේ, නිවීම කියලා කියන්නේ, උතුම් වූ ශාන්ත පදය කියන්නේ මේකට. ඉතින් මෙන්න මේ කාල පරාසය ටිකෙන් ටික වැඩි කරගන්න. දිනපතාම උත්සාහ කරන පින්නතුනි. මෙන්න මේ ආකාරයට අද අප සඳහන් කළේ අපේ ජීවිතයේ ටිකෙන් ටික කුසලයේ දිනු කරගත හැකි මාර්ගය. නැවතත් ඒ කරුණු සිහිපත් කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් වඩාත්ම අර්ථවත් කරගෙන ඔබ නිතර දානය පුරුදු කරමින්, තමා දෙන්නා වූ දානයන් නිතර සිහි කරමින්, විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තට තමන්ගේ දෑතිම උපස්ථාන කරමින් වන්දනාමාන ගෞරව කරමින් ඔබ දෙන්නා වූ දුන්නා වූ දානයක් නිතර සිහිපත් කරමින් ඔබ චාගානුස්සති භාවනා වඩන්න. ඒ අතර සීළු සත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිතුවිල්ල දවසට හැකිතාක් වාර ගණනක් මෙනෙහි කරන්න උත්සාහ කරන්න. සීළු සත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ මෛත්‍රී සිතුවිල්ල වර්ධනය කරගන්න, තීනු කරගන්න. ඒ අතර ඒ මෛත්‍රී භාවනාවෙන් ඇති කරගන්නා වූ චිත්ත සමාධියම භාවිතා කරගෙන උපයෝගී කරගනිමින් කිසියම් නිශ්චිත ඉරියවක වාඩි වෙලින ගමන් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, මේ ආදී වශයෙන් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ බාහිර අරමුණු, ඒ හැම දෙයක්ම අනිත්‍යයි. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඒ හැම දෙයක්ම නිරෝධයට පත් වෙනවා. මේ හැම දෙයක් ගැනම සඳහන් කරන්නේ සම්බං අහුත්වා සම්බුතං උත්වාන භවිසති. ඒ හැම දෙයක්ම පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා කියන කාරණය. මේ හැම දෙයක්ම හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. වර්තමානය තුල හිත තියාගෙන හැකිතාක් දුරට මෙහෙම මෙනෙහි කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ආනාපානසති භාවනාව උපයෝගී කරගන්න පුළුවන්. වර්තමානය තුල හිත තියාගෙන සෝසත්තු වාසසති, සතෝ පස්සසති කියන කාරණයෙන් ආරම්භ කරලා වර්තමානය තුල හිත තියාගෙන හුස්ම ඇතුළෙනට ඇතුළෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව නිතර සිහින් ඉන්න. මේ ආනාපානසති භාවනාව ඉතාම සුවදායි භාවනාවක් වෙනවා ඔබේ ජීවිතේ. වර්තමානය තුල ජීවත් වෙන මොහොත පින්නතුනි. ඉතාම සුන්දර භාවනා කමඨහනක් ආනාපානසති භාවනාව. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සිහිය පවත්වා ගැනීම. මෛත්‍රී භාවනාවට ඔබ කාලය ටිකෙන් ටික වැඩි කරගත්තා වගේම එක විනාඩි දෙකකින් ආරම්භ කරලා ටිකෙන් ටික හරි ආනාපානසති භාවනා කරන කාලය වැඩි කරගන්න. ඉතාම සිහියෙන් හුස්ම ගන්නකොට තමාට ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන ඔබ සිහියෙන් ඉන්න මොහොත බාහිර අරමුණෙන් හිත මුදවාගෙන වර්තමාන හිත පවත්වා ගන්න මොහොත බලන්න කොච්චර ලස්සනද, කොච්චර සුන්දර පරිසරයක්ද, කොච්චර ප්‍රසන්නශීලී මනසක් ඒ වෙලාවෙ හිතේ තියෙනවද? අනේ ආස්වාස ප්‍රස්වාසය තුළ හිත තැම්පත් වෙනවත් එක්කම අප ටිකෙන් ටික අනිත්‍ය භාවනා වඩන්නට උත්සාහ ගන්නට ඕන. අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්ඛති, අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්ඛති කියලා අපට මෙනෙහි කරන්න පුළුවන්. ආනාපාන සතියෙන් සමාධිමත් වෙච්ච සිතින් අපි අනිත්‍යතාවය මෙනෙහි කරනවා විදර්ශනා භාවනා වඩන මොහොත. ආනාපාන සතිය වඩන මොහොත සමත භාවනාවක්. ඒ සමතය උපයෝගී කරගෙන අනිත්‍ය භාවය මෙනෙහි කරන මොහොත විදර්ශනා භාවනා වඩන මොහොත බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ සමත විදර්ශනා දෙක සඳහා තමා දවසට වැඩි කාලයක් කැප කිරීම තමයි ජීවිතයේහි ඉහළම ප්‍රතිඵලය වෙන්නේ. අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම වෙන්නේ මෙන්න මේ අනුව තමගේ ජීවිතය පවත්වා ගැනීම. එනිසා මේ පින්නතුනි හැම දිනෙකම බොහොම වාසනාවන්ත අය, සාසනික උරුමයක් තියෙන අය, දරුවන්, ඥාතීන් සාසනෙට පූජා කරලා මහානීය කුසලයක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඉන්න පින්නතුන්, ඒ ගැන ඔබ හිතලා නිතරම සතුටට පත් වන්න, ඔබේ නිවසෙන් සාසනෙට පූජා කරපු ඒ ස්වාමීන් වහන්සේ සිවුරක් දරාගෙන මේ සාසනෙ වෙන ලොකු කාර්යභාරයක් කරනවා, මිනිසුන්ගේ දුක් නිවෙන්න කටයුතු කරනවා, ලෝකෙට ධර්ම දේශනා කරනවා, ලෝකයට අනුත්තර පුණ්‍යශේස්ත්‍රයක් උතුම් වූ පින්කෙතක් විදියට කටයුතු කරනවා කියන හැඟීම නිතිපතාම ඔබ ඇති කරගන්න. ඒ කුසලය සමගම තෙරුවන් සරණ භාවිත කරමින් පංචශීලයේ පිහිටලා මෛත්‍රිය වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් සීළු පව නොකරමින් කුසල් වඩමින් තමන්ගේ සිත පිරිසිදුන ආකාරයට තමන්ගේ ජීවිතය පවත්වා ගන්න උත්සාහ කරන්න අදිස්ථාන කරගන්න. ඉතින් මේ ඇසළ පුන් පොහෝ දිනේ ඔබේ නිවසේම සිල් සමාදන් වෙලා තමන්ගේ නිවසේම පන්සලක් කරගෙන බාහන මධ්‍යස්ථානයක් කරගෙන දානශාලාවක් බවට පත් කරගෙන ඔබ නිවසම පින්කෙතක් කරගත් මොහොත. ඒ නිසා අද ඔබේ නිවස සාමාන්‍ය නිවසක් නෙවෙයි, අද පන්සලක් කියලා හිතන්න, බාහන මධ්‍යස්ථානයක් කියලා හිතන්න, දානශාලාවක් කියලා හිතන්න, පින් කරන තැනක් කියලා හිතන්න, තුනුරුවන් වැඩ සිටින ස්ථානයක් කියලා හිතලා නැවුම් බව ඇති කරගෙන ඒ කුසලයේ වඩා වඩාත්ම දියුණු කරගන්න උත්සාහ කරන්න. දිනේ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම නමින් මිය ගිය ඥාතීන් අතරින් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදු, සාදු, සාදු. මේ උතුම් කුසලයේ හේතුවෙන් සම්මන් දෘෂ්ටික දෙවියනොත් මේ පින අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආව මේ උතුම් කුසලයේ හේතුවෙන් පිනවත් හැම දිනාගෙම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, ජීවත් වෙන කාලෙහි වඩ වඩාත්ම සතුටෙන් නිරෝගීව දැහැමිව ජීවත් වන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණයේ කුසලයත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නිත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු.